sadu sadu sadu namaskare deva budu ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි අප විහාරස්ථානයේ සිදු කෙරෙන එක් දින භාවනා වැඩසටහන් මාලාවෙහි 2017 වර්ෂයේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා සිදු කෙරෙන භාවනා වැඩසටහනයි අප දැන් මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ගෞතම සම්බුද්ධ ශාසනයේ සනාතන රැකවරණ උදෙසා පැවැත්වෙන මේ භාවනා වැඩසටහන් මාලාවෙහි අප බුදුදහමෙහි සඳහන් භාවනාවට අදාළ කරුණු සාකච්ඡා කරමින් හැකිතාක්දුරට ප්‍රායෝගිකව අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නට අප උත්සාහ කරන අවස්ථාව. සසර අනාදිමත් කාලයක් කළා වූ පුණ්‍ය මහිමේ කානිසංස විදියට සහ මහත් වූ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදියට අප මේ උදා කරගත්තා වූ උතුම් මනුසාත්ම භාවය සහ අතිශය දුර්ලභව ලබා ගත්තා වූ සම්බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් අපේ මනස ඉහළටම දියුණු කර ගනිමින් අපට අප ඇසුරු කරන අපේ ඥාති මිත්‍රාදීන්ටත් අප මෙලොවට ජනිත කළ අපේ මෞදමාපියන්ටත් උපරිම පින වැඩෙන විදියට අප මේ කටයුතු කරන්න උත්සාහ කරන අවස්ථාව. එනිසා මේ වැඩසටහන ආරම්භ වෙන මේ අවස්ථාවෙහි ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ උතුම් ධර්ම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා මේ ස්ථානෙට පැමිණි ඔබට තෙරුවන් සරණින් නිදුක්ව නිරෝගීව සුවසේ අද දින මේ වැඩසටහනට ඉතාම හොඳින් සම්බන්ධ වෙලා මේ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි පින්වතුනි ආදී වට්ටමක සීලය සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යංති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යංති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සද්ධාන්ත පිනතුනි අප මේ ගත කරන අතිශය භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාවේ වටිනාකම අප මොහොතකට කල්පනා කරලා බැලිය යුතුයි. පින්නතුනි අප මේ ලෝකයට පහළ වෙන විට මේ මනුස්ස ලෝකයේ මේ ආත්ම භාවයේ ඉපදෙනකොට අපට ලෝකේ ලැබෙච්ච හුඟක් දේවල් තියෙනවා. අන්නේ ලැබෙච්ච දේවල් වල වටිනාකම අපට තේරෙන පින්නතුනි අපි බුදුදහම ඇසුර ප්‍රමාණයට අපි මේ ලෝකේ බිහි වෙනකොටම අපට ලැබුණු අම්මල තාත්තලා ශ්‍රද්ධාවන්ත පින්වත් අය. ඒ වගේම අපි මේ ලෝකේ බිහි වෙන විටම අපි සසර කළා වූ පුණ්‍යමහිමේ කානිසංස විදියට හොඳ නුවණක් ලැබුවා, හොඳ අංගපස්සඟ වලින් යුක්ත ශරීරයක් අපි ලැබුවා. ඒ විතරක් නෙවෙයි අපි මේ ලෝකේ බිහි වෙන විට වසර දහස් ගණන් තිස්සේ මිනිසුන් තමන්ගේ කාර්මික ඥානය දිනු කරලා ඉහළම පහසුකම් ටිකක් අපට දායාද කරලා තිබුණා. ඒ වගේම පින්නතුනි අපි මේ ලෝකේ පහළ වෙන විට අපට ගමන් බිමන් යන්න කාරවල්, පානම්, බිංගේවල්, කුමන් මේ සියල්ලක්ම අප වෙනුවෙන් සංහාදනය කරලා තිබුණා. අපි මේ ලෝකේ බිහි වෙන විට අපේ ආමල තාත්තලා අපිට කැමති ඒ වගේම අපට අවශ්‍ය කරන ඇඳුම් පැනඳුම් ගෙදර දොර විතරක් නෙවෙයි මුළු ලෝකයක්ම අප වෙනුවෙන් කැපවීම කළා, විශාල පරිශ්‍රමයක් දරලා අපට හුඟක් දේවල් දායාද කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි පින්තුනි ඒ දායාද ටික අපට දෙන්න, ඒ තාක්ෂණය, ඒ පහසුකම් ටික අපට දෙන්න වෙහෙසිච්ච මිනිස්සු අපි මේ ලෝකේ බිහිවෙන විට බොහෝ දෙනෙක් ඇතැම් විට සුගතිය නෙවෙයි ඉන්නේ. ඒ දරපු පරිශ්‍රමය නිසා සමහර අය දුගතිගාමීව දුක් විඳින ඈත්මේ මොහොතේ ඉන්නවා. ඒ අතර පින්තුනි අප මේ ලෝකේ බිහිවෙන විටම සාරාංශයේ කල්පලක්ෂයක් දාන ආදී පෙරුම් දම් පුරලා මහත් වූ පරිශ්‍රමයකින් සොයාගත්තු ශ්‍රේෂ්ඨ වූ දහමක් අප වෙනුවෙන් දායාද කරලා තියෙනවා. ඒ දහම වසර 2600ක් අඛණ්ඩව රැගෙන ආපු මහා සංඝරත්නය දැඩි පරිශ්‍රමයන් මැද්දේ අතිශය කැපවීමක් කොට මේ සද්ධර්ම ඉතුරු කරලා අපට දායාද කළ තිබුණා අපි මේ ලෝකේ බිහි වෙන විට. පින්නතුනි මේ ගැන හිතනකොට අපට අපේ ජීවිත ගැන කොයිතරම් සතුටක් ඇති වෙනවද? පින්නතුනි ඒ සතුටෙහි හිමිකම කාටද හිමි වෙන්නට ඕන? අපේ හිතට. අපේ හිත අප සසරේ දිනුවා දිනු කරලා ඒ හිතමවා පිරිසිදුව තියාගෙන ඒ පිරිසිදු සිතින් ලෝකයාට කළා වූ මහත් වූ උපකාරයක ප්‍රතිඵල වශයෙන් තමයි අපට මේ සියලුම පහසුකම් ටික ලැබුණේ. අපේ උත්සාහය මත යම් සාර්ථකත්වයක් අපේ ජීවිතේ ලැබෙලා තියෙනවා. නමුත් ඒ සාර්ථකත්වය හරිස්ත කරගන්න අපට ලැබුණේ අර සසර කළා වූ මහා පුණ්‍ය මහිමයෙන් ලැබුණු ඒ සිතෙහි බල මහිමේ නිසා. ඒ නිසා මේ සත්‍ය අවබෝධ කරගත්තා වූ නුවණැති කෙනා මේ සම්බුද්ධෝත්පාද කාලය තුළ තමන්ට ලබා ගන්න පුළුවන් උපරිම දේනුව මේ ශාස්ත්‍රය තුළ තමන් ලබා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඒ දේනුව ලබා ගන්න ගමන් තමන්ට මේ ලෝකයෙන් වා උපකාර කළා වූ තමගේ අම්මා තාත්තා දෙන්න ඉන්නවනම්, ගුරුවරු ඉන්නවනම්, ඥාති මිත්‍රාදීන් ඉන්නවනම්, ඒ හැම දෙනාටමත් මේ සද්ධර්ම වරප්‍රසාදය ලබා දෙන්න තමන් උපරිම ලෙස කැප වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ආත්ම භාවයේ තමන්ගේ අම්මට තාත්තට විතරක් නෙවෙයි, සසර අනාදිමත් කාලයක් අපට මව දෙමව්පියන් වෙලා අපට මේ ගුණධම් ටික දිනු කරන්න උදව්පකාර කරපු අපේ අතීතගත අම්මල තාත්තලා අපමණ සංඛ්‍යාවක් මේ මොහොතේ විශ්වයේ නොඑක් තැන්වල නොඑක් විදිහේ කර්මයන් ඉදමින් ඉන්නවා. අන්නේ අපේ අම්මල තාත්තලට පින් වැඩෙන්න, අන්නේ අම්මල තාත්තල සුගතිගාමී වෙන්න අපි මේ කරන පින්කම් ආශිර්වාදයක් වෙනවා, පුණ්‍යානුමෝදනාවක් වෙනවා. මෙන්න මේ කරුණ ගැන හිතලා පින්නතුනි, අප වඩාත්ම බුද්ධිමත් ලෙස අපේ ජීවිත ගත කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පින්නතුනි ලෝකෙට දේශනා කළේ අපේ මානසික සතුට ඉහළටම දියුණු කරගන්න ක්‍රමය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ හිතේ තියෙන මහත් වූ බර බිමින් තියන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේ සංඛානගත දුක් සමුදායෙන් අපේ නිදහස් වෙන ක්‍රමය. අන්න ඒ ක්‍රමය තුල පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මම අතීතයේ දැනුත් ලෝකෙට දේශනා කරන කරුණු දෙකක් විතරයි. මොකක්ද ඒ කරුණු දෙක? දුක, දුකෙන් නිදහස් වීමත් සමරත්‍ය මම ලෝකයට දේශනා කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. අන්න ඒ දුක, දුකෙන් නිදහස් වීමත් යන මේ මාවතේ පින්නතුනි අපේ සියලුම ගුණරුවන් වර්ධනය කරගන්නට ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන්ම අවසානයේ දක්වාම දිවෙන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මේ කාරණා හතර අපි නිතර නිතරම සාකච්ඡා කරනවා. නමුත් වෙනතුනේ නිතර නිතරම අපේ සිතෙහි දරාගෙන ඉන්න ඕන. මේ කරුණු හතර මත තමයි අපේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මගෙහි සාර්ථකත්වයේ තීරණය වෙන්නේ. මොනවද කාරණා? ඕ බොහොම හොඳයි. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා හතර. පින්වතුනි මේ කරුණු හතර අපි හැමදාම දිනු වෙන විදිහට අපේ සියලුම කටයුතු අපි සංවිධානය කරගන්නට ඕන. අපට කල්යාණ මිත්‍රයන් ලැබීමේදී පින්වතුනි ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගන්නට අපි ළඟත් ගුණාංග ටිකක් තියෙන්න ඕන. නැත්තම් අපට කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණත් අපට අනුබාණ හඳුනා ගන්නත් පුළුවන් කමක් නැහැ. ඒක නැත්තම් කල්යාණ මිත්‍රයෙක්ද කියලා. අන්නේ කල්යාණ මිත්‍රයෙක් හඳුනාගෙන ඒ කල්යාණ මිත්‍රයාගෙන් වැඩ ගන්නට, ප්‍රයෝජන ගන්නට සුදුසු මූලික සුදුසුකම් ටික තමයි ඇතුළත් වෙන්නේ. මොන සූත්‍රයේද? කරණීය මෙත්ත සූත්‍රයේ. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත් ප්‍රමාණයට තමයි කල්‍යාණ මිත්‍රයන්ගෙන් තමන්ට ප්‍රයෝජන ලැබෙන්නේ. එතන කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු සියල්ලම නැවත කෙටි කරලා කාරණා කිහිපයකට සංග්‍රහ කරන්න පුළුවන්, ගොනු කරන්න පුළුවන්. ඒ කාරණාවලුනුත් පිටුතුනි ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. මොනවද පිටුතුනේ හිතෙන්නේ? ඒ කාරණාවලින් පිනතුනේ ප්‍රධානම කාරණා ටික මොනවද? එකක් තමයි අවංක භාවය කියන එක, ඍජු බව කියන එක. ඒ වගේම පිනතුනේ සුවච බව කියන එක, සාවධානම හුම්කාන්දීම කියන එක. ඒ වගේම නිපක කියන ගුණය. නිපක කියන්නේ බුද්ධිමත් බව කියන එක. මෙන්න මේ තුන පිනතුනේ අර කරුණෝ 14 අතරින් ඉතාම ප්‍රධාන කාරණා. තමන් බුද්ධිමත් කෙනෙක් වෙන්නට ඕන, අවංක කෙනෙක් වෙන්නට ඕන, සුවච කෙනෙක් වෙන්නට ඕන. බුද්ධිමත් කෙනාට තමයි කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට සැබෑ සද්ධර්මයේ කුමක්ද කියලා සද්ධර්මයේ නොවන දෙයින් වෙනස් කරලා පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ නොවන දෙකනට. නැත්නම් අපි මුළු ජීවිත කාලයම අපේ තැන් තැන් වලට යනවා. අපේ ජීවිතේ හුඟක් මඟටම ගත වෙනවා ධර්මය හොයාගෙන ගිහිල්ලා. වෙනදින අපි දක්ෂ වෙන්නට ඕන ධර්මයේ කියන කොට කෙනෙක් ඔහු විස්තර කරන්නේ ලෞකික ගමන් මගේ සාර්ථකත්වයේද, ඒක න විස්තර කරන්නේ ඍජුවම දුකේ නිදහස් වෙන මාර්ගද කියලා තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා නුවණ තමයි අවශ්‍යයි. යල් යලින් ධර්ම දේශනා අහන්නට අවශ්‍යයි. මෙන්න මේ කරුණු සියල්ල කිනේම පිනතුනේ අවසාන ඉලක්කය තමයි බුදුදහමේ සියලුම කරුණු දෙකක් තුල බොනු කරන්න පුළුවන්. මොනවද ඒ කරුණු? ඒ තමයි සති සම්පජඤ්ඤ කියන කාරණා දෙක. බුදුහාඳුර අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්ම කාරණා පිළිපදිනට තියෙන සියලුම ධර්ම කාරණා මේ කරුණු දෙක මත ගොනු කරන්න පුළුවන්. මොකද දෙක? සති සම්පජඤ්ඤ සිහිය සහ නොවන කියන කාරණා දෙක. පින්නතුනි අපි කරන සියලුම කටයුතු මෙන්න මේ සති සහ සම්පජඤ්ඤ කියන කාරණා දෙක මත ගොනු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑටම අපි ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන කළා වෙන්නේ. මෙන්න මේ කරුණ දෙකේ සාර්ථකත්වය ඔස්සේ යන ගමනේදී නිර්වාණ අවබෝධය සඳහා විමුක්තායතන පහක් දේශනා කළ තියෙනවා. විමුක්තියට ඇතුළු වෙන දොරටු ස්ථාන පහක් ගැන සඳහන් වෙනවා. මොනවද ඒ පහ? ධර්ම ශ්‍රවණය විමුක්තායතනය. ධර්ම දේශනාව විමුක්තායතනය. ධර්ම සජ්ජායනය විමුක්තායතනය. ධර්ම සාකච්ඡාව නැත්නම් ධර්ම සම්මර්ථණය විමුක්තායතනය. භාවනාව විමුක්තායතනය. විමුක්තියට පත්වන මොහොතක් අවස්ථාවක් දොරටුවක්. එතකොට මෙන්න මේ පහෙන් මොකක් කරත් පින්නතුනි තමන්ගේ ඉලක්කය වෙන්න ඕන මොකද්ද? සතිය සම්පජඤ්ඤයේ දිනු කිරීම. සතිය සම්පජඤ්ඤයේ දිනු කිරීම ඉලක්ක කරගෙන කෙනෙක් බණහුවත් එයා ධර්ම මාර්ගයේ ඉන්නේ. සතිය සම්පජඤ්ඤයේ ඉලක්ක කරගෙන කෙනෙක් යමෙකුට ධර්ම කාරණයක් දේශනා කළත් ඒත් ඔහු විමුක්ත ආයතනයක ඉන්නේ. සති සම්පජඤ්ඤයේ දිනු කිරීම ඉලක්ක කරගෙන යම් කෙනෙකුගේ සූත්‍රයක් සජ්ජහනා කළත් රතන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, කරණිමෙත සූත්‍රය මේ සූත්‍රයක් තමන් සජ්ජහනා කළත් තමන් ධර්ම මාර්ගයේ ඉන්නේ. තමන් ධර්ම සාකච්ඡාවක්, ධර්ම සම්මන්ත්‍රණයක් කරා ධර්මෙ මෙනෙහි කරා ඔබ වාහන යන ගමනේදී ඔබට කරණිමෙත සූත්‍රයේ කරුණු ටික සිහි කරන්න පුළුවන් නම්, යන කෙනත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් නම්, ගිරිමානන්ද සූත්‍රයේන දස සංඥා සාකච්ඡා කරමින් යන පුළුවන් නම්, මහා සතිපට්ඨාන සූත්‍රයේන සතර සතිපට්ඨානයේ වැඩෙන අවස්ථා ගැන සාකච්ඡා කරමින් යන්නට පුළුවන් නම් ඔබ ඒ අවස්ථාවේ සති සම්පජඤ්ඤය දිනු කරමින් ඔබ විමුක්ත ආයතනයක් තුලයි ඉන්නේ. පස්වෙනි කාරණය මොකද්ද? භාවනාව. භාවනාව තුලනොත් වෙනතින මොකද වෙන්නට ඕන? සිහිය සහ නවන දිනු වෙන්නට ඕන. ඇස් දෙක පියාගෙන හිටියට භාවනාව කළා වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි බාන වැඩසටහනක් නම් ගියා අද එච්චර භාවනා නම් කරේ නැහැ කියලා තමයි කියන්නේ සමහර අය. ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන හුඟ වෙලාවක් හිටියේ නැහැ කියලා ඒ කියන්නේ. පින්නතුනේ භාවනා කළාව වාඩි වෙලා නිශ්චිත ඉරියව්වක හිටියා හෝ නොහිටියා හෝ කියන කාරණේ නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ ඉන්න මොහොත තුල තමන්ගේ කොයිතරම් දුරට සිහිය හා නුවණ වැඩි දියුණුනාද කියන කාරණය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඊට පසු කාලයේ සමහර ශ්‍රාවකයන් ධර්ම ශ්‍රවණය කරද්දී සෝවාන් වුණා. ධර්ම ශ්‍රවණය කරද්දී මාර්ගඵලවලට පත් වුණා. ධර්ම ශ්‍රවණය කරද්දී පුක්ඛසාතේ අනාගාමි වුණා. ධර්ම ශ්‍රවණය කරද්දී භාග්‍ය දාරුචීරියේ රහත් වුණා. බුදුරජාණන් වහන්සේ සුද්ධෝදනයිතුමාගේ ඇඳ ළඟ හිස අතගාමින් ධර්ම දේශනා කරද්දී තමයි සුද්ධෝදනයිතුමා අවසන් මොහොත රහත් වුණේ. පින්නතුනි ධර්ම ශ්‍රවණය කරමින් සිටියත් ඔබ ඉන්නේ සීයහා නුවණ දියුණු කරන වැඩ පිළිවෙලක නම් ඔබ ඇස් දෙක අරගෙන හිටියත් ඔබ ඉන්නේ භාවනාවකම තමයි. හැබැයි ඔබ ඇස් දෙක පියාගෙන හිටියත් පෑය 10 12 එක දිගට හිටියත් ඔබේ සීයහා නුවණ දියුණු නොවුණා නම් ඔබ භාවනා ඉරියව්වක වාඩි වෙලා හිටියාගෙනට පුළුවන්. නමුත් ඔබේ සැබෑ ධම්ම මගේ ඔබ ඉදිරියට ගියා වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි සාර්ථක ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් තුල ඔබ ඉන්නවා නම් ඒ තුල ඔබේ සැබෑ ලෙසම සති සම්පජඤ්ඤය දිනු වෙන්නට ඕන. පැහැදිලි ලෙසම තමන්ගේ හිතේ තියෙන රාග ද්වේෂ විතරක් නෙවෙයි. පැහැදිලි ලෙසම තමන්ගේ හිතේ තියෙන මෝහය දුරු වෙන අනුශාසනාවක් ඒ තුලින් තමන්ට හෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම මේ ගමන් මගේ සාර්ථකත්වය අපි තුලින් දකින්නට ලැබෙන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පින්නතුනි අපට දේශනා කරන්නේ අපේ ජීවිතය ලබා ගන්න පුළුවන් ඉහළම සාර්ථකත්වය ලබා ගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මිනිසෙක් වශයෙන්, දෙවියෙක් වශයෙන්, බ්‍රහ්මෙක් වශයෙන් නෙවෙයි, ඊටත් එහා ගිය තත්ත්වයන් ගැන බුදුදහම තුළ කරුණු දේශනා කරනවා. පින්නතුනි බුදුහාමර සඳහන් කරනවා කෙනෙක්ගේ මෙලව ජීවිතය සාර්ථක වෙන්නට කෙනෙක් කුමක්ද කරන්න ඕන කියලා. බුද්ධිමත් මිනිසෙක් මේ ලෝකේ ඉපදුණා නම් එතනත්තාගේ මෙලව ජීවිතය සාර්ථක වෙන්න එතනත්තා ඒ කාලයට උචිත විදියට අධ්‍යාපනය ලබන්නට ඕන. අධ්‍යාපනය ලැබලා ඒ තුළින් ඔහුගේ ජීවිතය සාර්ථක වෙන නම් දැහැමි රැකියාවක් ඔහු කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි තමන්ගේ සෞඛ්‍ය දියුණු වෙන විදියට හොඳ සෞඛ්‍ය පුරුදු වැඩි කරගන්නට ඕන. ඒ වගේම පින්නතුනි එතනත්තා සමාජ සම්මත විදියට නුවණක් සංසත්පුරුෂයන් ගරු කරන විදිහට සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න ඕන. අධ්‍යාපනයේ ආර්ථිකය සෞඛ්‍ය සදාචාරයේ කියන මෙන්න මේ කරුණු අතරින් අපි දිනපතාම දිනු වෙන්නට ඕන. ඒක තමයි පින්නතුනි අපේ ජීවිතය වටිනාකම වැඩි කරන්න අපේ කරන්නට ඕන දේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් කඩේකින්ම අපට දේශනා කරන්නේ අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන ක්‍රමය. අපේ ජීවිතයේ හැබෑටම වටිනාකම වැඩි වෙන විදිහ. ලෝකයේ මිනිස්සු නොයෙක් විදිහට ජීවිතේ වටිනාකම වැඩි වෙන දේවල් දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. ඉහළම උපාධිය ගන්න, හොඳම සිටියෙක ගියක් හදා ගන්න, හොඳම වාහනය ලබා ගන්න, හොඳම තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න, වටින ඇඳුම් ආභරණ පළඳින්න කියලා බොහෝ දෙනෙක් අපට ලෝකෙ උගන්වනවා. හැබැයි මේ මෙතන එහෙම අපි ගත කළා අපේ මරණයත් එක්කම මේ ශරීරයේ කිසිම වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ජීවත් වෙලා ඉන්න කාලේ වටිනාකම වැඩි වෙන විතරක් නෙවෙයි. මිය ගියාට පස්සේ අපේ ශරීරයටත් ලෝකයේ මිනිස්සු ගරු කරන මට්ටමට අපේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්නවා. අපි පාවිච්චි කරපු ශරීරය විතරක් නෙවෙයි. අපි පාවිච්චි කරපු ඇඳුම් පැළඳුම්, අපි පාවිච්චි කරපු උපකරණ විතරක් නෙවෙයි. අපේ කයට පැහැගෙච්ච දූවිලටත් වැඳලා නමස්කාර කරලා ලෝකේ මිනිස්සුන්ට සුගතිගාමි වෙන්න පුළුවන් ඉදී මාර්ගයක් තමයි බුදුදහම තුලින් දේශනා කළේ. ඒ තරම් වටිනාකමක්, ඒ තරම් අගයක් බුදුදහම තුලින් අපට දේශනා කළා පින්නතුනි. මනුෂ්‍ය ජීවිතයේ සාර්ථකත්වය වෙන්නට පින්නතුනි මේ වගේ අධ්‍යාපන ආදී කාරණාවලින් සාර්ථක වෙන අතරින් බුදුහාමුදුරුවෝ තවදුරටත් අපට දේශනා කළා මනස් ලෝකයේ ඉහළම සාර්ථකත්වයට පත් වෙන කෙනා බවට යන්නට මාර්ගය දේශනා කළා. පින්නතින මනස් ලෝකයේ ලෞකික මනස් ලෝකයේ ඉහළම සාර්ථකත්වයට පත් වෙන කෙනා කවුද? ලෞකික ජීවිතය තුළ. ලෞකික ජීවිතය තුළ මනස් ලෝකයේ ඉහළම සාර්ථකත්වයට පත් වෙන්නේ සක්විති රජා. සක්විති රජතුමා ගැන බුදුදහමේ නොයෙක් විදිහ අනුශාසනා කරලා තියෙනවා. සක්විති රජතුමාගේ ගුණ ගැන, සක්විතිවත් ගැන සඳහන් කරලා තියෙනවා. දානං සීලං පරිත්‍යාගං අජ්ජමං මජ්ජවං තපං අක්ඛෝදෝ අවිහිංසාච්ච කන්තිච අවිරෝධතා කියලා දස සක්විතිවත් දේශනා කළා. මනුෂ්‍ය ලෝකයේ සියලුම දෙනාගේ එකම නායකයා, එකම අසහාය නායකයා බවට පත් වෙන මාවත බුදුදහම තුළ විස්තර කළා. හැබැයි ඒකත් ලොකු කාලයකට නෙවෙයි. මේ මනුස්ස ලෝකයේ සාරතත්ත්වයට පත් වෙලත් අපට ලෝකෙට යහපතක් කරන්න පුළුවන්. හැබැයි බුදුදහම එතන නැවතුනේ නැහැ. ඊටත් වඩා ඉදිරියට ගියා. මනුස්ස ලෝකෙන් ඉහළට ගිහිල්ලා දිව්‍ය ලෝකයේ දෙවියන් අතරින් සාරතත්ත්වයට පත් වෙන ක්‍රමයක් දේශනා කළා. සත්ත්ව වත පද සූත්‍රය සඳහන් වෙනවා. චක්‍රවර්ති රජ කෙනෙක් විතරක් නෙවෙයි සක්‍ර දේවේන්ද්‍රේ බවට පත් වෙන ක්‍රමය. මාතා පෙති බරන් ජන්තුන් කුලෙන් එක්හා ප්‍රජායන සන්නන් සකිල සම්බහසන් පේසුනේ යප්පහයින මච්චේර විනේ යුත්තං සච්ඡම් කෝදා බිමුන්නරම් මෞඛ්‍යන සැලකීම කුල දෙකුවන් පිදීම ප්‍රිය වචන පිසුණු වාසින් වැලකීම මසුරු මල දුරු කිරීම සත්‍ය කතා කිරීම ක්‍රෝධය දුරු කිරීම මෛත්‍රිය වැඩි වීම මෙන්න මේ කරුණ පිළිබඳව මනස රෝගයන් දීමවලා දිවි රෝගෙට ගියායි කරක් නෙවෙයි දෙවියන්ගේ අධිපති බවට පත් වෙන ක්‍රමයයි මේ තුළ බුදුහාමර දේශනා කළේ බුදුහාමර කියනதෙ මෙතන උනොත් නැවතින්නේ නැහැ තව දුරටත් අපේ ලෝකයේ කියලා මනකට මාවද පෙන්නවා තවත් තියෙන සත්‍යයක් තියෙනවා ඒ මොකද්ද ඔව් බ්‍රහ්ම ලෝකිනන මාවත දේශනා කළා හිත වඩලා විශේෂයෙන් මෛත්‍රිය දිනු කරලා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ දිනු කරන්න පුළුවන් නම් එයා මනසත්ත්වය දිව්‍යත්ව විතරක් නෙවෙයි ඔහු බ්‍රහ්මත්වය කරා යන පුද්ගලෙ බවට පත් වෙනවා මේ ක්‍රමයක් බුදුදහම තුළ විස්තර කරලා තියෙනවා පින්නතුනි සුවිශේෂත්වය තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දිවි ලෝකෙ ගිහිල්ලා දිවි සැප විඳින්නේ කියලා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බ්‍රහ්ම ලෝකෙ යන පස්සේ බ්‍රහ්ම සැප විඳින්නේ කියලා. බුදුදහමේ තියෙන සුවිශේෂත්වය තමයි මනුෂ්‍ය ශරීරයක් දරාගෙන කෙනෙකුට මෙන්න මේ ලක්ෂණ වලින් ඉන්න පුළුවන් නම් ඔහු කායිකව භෞතිකව මිනිසෙක් වශයෙන් ඉඳගෙන ආධ්‍යාත්මිකව දෙවියෙක් බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන ක්‍රමයයි බුදුදහමෙන් දේශනා කළේ. බුදුදහමෙන් හොදෙක් මරණයෙන් පස්සේ ස්වර්ග රාජ්‍යයකට හෝ බ්‍රහ්මත්වයකට යන පමණක් දේශනා කරන ධර්මයක් නෙවෙයි. බුදුදහමේ අටහන් ගුමේ කාරණාපි ජීවිතය තුළින් ක්‍රියාත්මක කරවතින් අපට පේන තුනේ මේ ජීවිතය තුළදීම ශාරීරිකව මිනිසෙක් වුණාට මානසිකව දෙවියෙක් බ්‍රහ්මෙක් වගේ අපට ජීවත් වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපට දේශනා කළා. ඒ වගේම පින්නතුනි ඒ තත්ත්වය ඉක්මවන යන මට්ටමකුත් දේශනා කරනවා. බුදුහාමර දේශනා කරනවා කතව්‍යා ඒක රංජේන සංගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පනමරම්. මේකෙන් දේශනා කරන්නේ කතව්‍යා ඒක රංජේන මේ මහා පෘථුවියට නායකෙක් වීමටත් වඩා සක්විති රජ වෙනවටත් වඩා සංගස්ස ගමනේනවා සර්ගයට ගිහිල්ලා දිවි ලෝකෙට ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයෙක් වෙනටත් වඩා සබ්බ ලෝකාධිපතින මුළු ලෝකෙටම අධිපති මහා බ්‍රහ්ම වෙනටත් වඩා සෝතාපට්ටි පලමරන් සෝවාන් මේ මුතුන් කියලා දේශනා කළා. මානසිකත්වයෙන් මනසත්තේ දිව්‍යත්තේ බ්‍රහ්මත්වයේ ගුණධාම් දරාගෙන පින්නතුනි ඊටත් වඩා ඉහළ මට්ටමකට යන්නට බුදුදහමෙන් අපට අනුශාසනා කළා. ලෝකයේ පින්නතුනි කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ බොහෝ විට කෙනෙක් සාමකාමී වෙන්නව නම් කෙනෙක් ලෝභය ද්වේෂය අඩු වෙනම් කෙනෙක් බොහොම සාර්ථකයි කියලා තමයි බොහෝ දෙනෙක් ලෝකෙ හිතාගෙන ඉන්නේ. බුදුදහම තුළ පංච නීවරණ දුරු කරන්න කියන කාරණයක් දේශනා කරනවා. බොහෝ දෙනෙක් හිතන්නේ පින්නතුනි පංච නීවරණ දුරු කරවතින් ඒක නම් සාර්ථකයි කියලා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ පංච නීවරණ විතරයි දේශනා කළේ කියලා. පින්නතුනි පංච නීවරණ දුරු කරපු අය බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙ හිටියා. දවසකට දෙයකට නෙවෙයි. අවුරුදු 100කට 200කට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන විට රාගය ద్వේෂය විතරක් නෙවෙයි පංච නීවරණම තියෙන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ඇතුළු මේ පංච නීවරණම මහා කල්ප 84000කට දුරු කරපු අය මේ ලෝකයේ තුල හිටියා. ආහාර කාලා මේ වගේ කෙනෙක්. කල්ප ගානකට රාග දේශ දුරු කරපු උදකරම් පුතේ හිටියා. කල්ප ගානකට පංච නීවරණ දුරු කරපු අසිත කාල දේවල හිටියා. ඒ අසිත කාල දේවල තමයි මේ පුංචි කුමාරය දැකලා නෙත් දෙවට කඳුළුවාගේ. ඔහු දැක්කා ඔහු ලබපු ඒ කල්ප ගානකට ලබපු මානසික දිනුවකට වඩා මේ සිංහිත දරුවා දුර ගමනක් යනවා කියලා එදා ඒ අසිත කාල දේවල දැනගත්තා. අන්න එවැනි ගමන් මගක් තමයි පංච නීවරණත් ඉක්මවලා නීවරණ හයක් ගැන ලෝකෙට දේශනා කරන තමයි මේ බෝසත්යන් වහන්සේ මේ ලෝකේ ජනිත වුණේ. අන්න ඒ අතරින් පිනතුනි වඩාත් වැදගත් වන්නේ පංච නීවරණ වගේම හයවෙනි නීවරණය වන අවිද්‍යා නීවරණය දුරු කරන මාවතයි බුදුදහම තුළ වැදගත් අනුශාසනාවෙන්. අන්නේ අනුශාසනාව තුළ පිනතුනි වඩ වඩාත් අපේ ජීවිතය ඉහළට යන්නට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවල සියලුම මඟ පෙන්වීම අපට කරනවා. බුදුහාමුදුර ආරම්භයේදීම දේශනා කරන කාරණයක් තමයි ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මම ආශ්‍රවයන්ගේ ශීකිරියම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද? යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම කොහොමද හිත දියුණු කරන්න ඕන ක්‍රමය කියලා දන්න කෙනාට තමයි දුකෙන් නිදහස් වීමට අවස්ථාව ලැබෙන්නේ කියලා. එහෙනම් පින්වත්නි මොකක්ද අපි දුකෙන් නිදහස් වීමට කරන්න ඕන? මොකක්ද අපට දුක ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්න හේතුව මොකද්ද කියන කාරණය අපි මුලදී කෙටියෙන් හරි දැනගන්නට ඕන. අද අපි සඳහන් කරන කරුණ පින්තුනි ටිකෙන් ටික ගැඹුරට යන කාරණා පොලින් ටිකක් ඉතා සරලව විස්තර කරනවා. ඊළඟට තව ටිකක් ප්‍රායෝගිකව කරලා තව විස්තර කරනවා. තවදුරටත් ප්‍රායෝගිකව කරලා තවදුරටත් ඒ කරුණම ගැඹුරට විස්තර කරනවා. ඒ අනුපිළිවෙලක් තමයි අද දින යන්නේ. එනිසා ඔබ හැම කාරණයක්ම ඉතාම අවධානයෙන් අහන්න. හැම කරුණක්ම මේ අනුපිළිවෙලට කියන්නේ හැම කරුණක් නැත්නම් මේක නැවත ඉදිරියට කියවෙන්නත් පුළුවන්. හැබැයි දෙවෙනි පාර කියවෙනකොට මීට වඩා අපි ගැඹුරින් කියන්න. පින්නතුනේ යම් කිසි අවස්ථාවක අපේ හිත දුකක් ඇති වෙනවා නම් යම් කිසි අවස්ථාවක අපේ හිතට මානසික පීඩාවක් ඇති වෙනවා නම් යම් කිසි අවස්ථාවක අපට අසහනයක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ අවස්ථාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? ඕ හිතේ දොමනසක් අමනාපයක් හෝ නැත්නම් යමක් ගැන දැඩි ආශාවක් රාගයක් අපේ හිතේ මොහොතේ තියෙනවා. ඇයි පින්නතුනේ ද්වේෂයට හෝ රාගයට අපේ හිත නැඹුරුනේ? ඇයි එහෙම නැඹුරු වෙන හේතුනේ? එහෙම නැඹුරු වෙන හේතුණු කාරණේ තමයි පින්නතුනි අපට ඒ මොහොතේ සිහිය හා නුවණ නොතිබෙන්න. යම් කිසි අවස්ථාවක අපේ හිතේ රාගයක් හරි ද්වේෂයක් හරි නම් ඒ කියන්නේ බුද්ධිමත් ශ්‍රාවකයා බලන්නේ රාගය ද්වේෂය නෙවෙයි. බුද්ධිමත් ශ්‍රාවකයා බලන්නේ ඊට වඩා ගැඹුරින්. ඔව් දන්නවා දැන් තමන්ගේ ළඟ සිහිය සහ නුවණ නැහැ කියලා. සාමාන්‍ය ලෝකයේ අපි අහලා තියෙන සරල කතාවක් තියෙනවා. බල්ලෙකුට ගලක් ගහන කොටයි සිංහයෙකුට ගලක් ගහන කොටයි තියෙන වෙනස. බල්ලෙකුට ගලකින් හරි කුමක් හෝ දෙයකින් ගැහුවාම බල්ලගේ සිරිත තමයි ඒ දේ උහපා ගන්නවා. ඒ දේ කරා තමයි දුවන්නේ. නමුත් සිංහයෙකුට යම් කිසි දෙයකින් දමන ගැහුවොත් සිංහගේ හැසිරීම කොහොමද? සිංහයා හොඳට බලන්නේ ආපු පැත්ත බලන්නේ කොහෙන්ද ආවේ කියලා. අන්න ඒ වගේ තමයි පිළිතුරු. නුවණින් ශ්‍රාවකයා යම් කිසි අවස්ථාවක හිතේ දොමනසක් ඇති වෙනවා නම් ඔහු දැනගන්නවා තමන්ගේ ළඟ ලෝභයක් දේශයක් තියෙයි කියලා. හැබැයි ඔහු ඊටත් වඩා ගැඹුරට යනවා. ඔහු බලන්නේ තමන්ගේ මෝහය දිහා බලන්නේ. මොකක්ද මෝහය? මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ පිළිතුරු. අපි ඇසෙන් දැකපු දෙයක් කනෙන් අහපු දෙයක් මේ සිද්ධියක් මේ අතීත අත්දැකීමක් මතක් වෙනකොට අපි ඒ අත්දැකීමට ගිහිල්ලා මතක් කරගෙන ඒ අත්දැකීම තුළ අපි ඒ මොහොතේ ජීවත් වෙනවා. ඒක තමයි මේ රාග ද්වේෂ ඇති වෙන හේතුව. යම් කිසි කෙනෙක් කියපු දෙයක් ගැන අපට තරහක් අමනාපයක් ඇති වෙනවනම් ඒ සිද්ධිය තමයි මතක් කරගෙන ඒ මතක් කරපු සිද්ධිය මතක් වෙන විතරක් නෙවෙයි ඒ සිද්ධිය තුළ අපේ සිත සම්පූර්ණයෙන්ම බැසගෙන මොකද තියෙන්නේ. අන්න ඒකයි දුක ඇති වෙන්නේ. අතීත සිද්ධිය මතක් කිරීම නෙවෙයි ගැටලුව. ඒ මතක් කරන මොහොතේ අපි දන්නේ නැහැ තමන්ගේ හිතමය තමන් මේ දැන් මේ සිහි කරන්නේ කියලා තමන්ට නුවණක් නැහැ. මෙන්න අවිද්‍යාවේ ලක්ෂණය. ඒ වගේම පින්නතුනි අවිද්‍යාවේ තව ලක්ෂණයක් තමයි ඇසෙන් රූපයක් දකිනකොට තමන්ට හිතෙන්නේ මේ දකින රූපේහි සැප හෝ දුක එන්නේ බාහිර ස්වභාවය තුලින් යමට මේක එන්නේ කියලා. එහි වගකීම බාහිරට පාරනවා. එයා දන්නේ නැහැ මේ ඇහැට දකින රූපය කනට එන ශබ්දය මේ අරමුණෙන් සැප හෝ දුක එන්නේ තමන්ගේ වර්තමාන මානසික ස්වභාවය අනුව නේද කියලා තැනැත්තා දකින්නේ නැහැ. එයා දකින්නේ මේක එන්නේ බාහිරින් කියලා දකින්නේ. මෙන්න මේකත් පිනතුනේ අවිද්‍යාවේ ලක්ෂණය. ඒ වගේම යම්කිසි අත්දැකීමක් ලැබුණට පස්සේ ඒ තැනැත්තා හිතනවා තවදුරටත් ඒ අත්දැකීම ඒ විදියට දිගටම තියෙනවායි කියලා. යම්කිසි ඇසෙන් දැකපු කනෙන් අහපු ආදී අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ සිහි කළා සිහි කළේ වුණාට පස්සේ තමයි හිතනවා අපි නැති වුණත් ලෝකයේ දේහම ඉතුරු වෙනවායි කියලා. මෙන්න මේකයි පින්නතනේ අවිද්‍යාවේ ලක්ෂණය. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ අවිද්‍යාවේ ස්වභාවය මුලදී සුතමේ ඥාණයෙන් අහලා දැනගෙන ඒ ආරදී හැකිතාක් දුරට චින්තාමය ප්‍රඥාව විදියට නුවණින් යලි යලිත් මෙහෙය කරලා එතනටට පුළුවන් නම් අන්නේ යථාර්ථය සමති දර්ශනා භාවනා තුළින් ස්ථාවර කරගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ යථාර්ථය තමගේ ජීවිතය තුළින් හැම මොහොතකම දකින්න පුළුවන් නම් හැම මොහොතකම කිසියම් අත්දැකීමක් ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියම් පහ තුළින් කිසියම් අත්දැකීමක් තමන්ට ලැබුණා නම් ඒ ලැබෙන්නේ තමන්ගේ මානසිකත්වය අනුව නේද? ඒ මොහොතේ ඇතිවෙච්ච රූප වේදනා ආදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම මත නේද මේක හටගත්තේ කියලා දකින්න පුළුවන් නම් අන්න ඒ තැනත්තා පින්නතුනි ටිකෙන් ටික මෙන්න මේ දුකේ නිදහස් වීමේ මාවත කරා ඉදිරියට යනවා. මේක දකින්න දකින්න පින්නතුනි ඒ තැනත්තාගේ ශ්‍රද්ධාව එන්නම වැඩි වෙනවා. ඒ තැනත්තාට බුදුහාඳුරගෙන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මෙන්න මේ දුකේ නිදහස් වෙන මාර්ගය නේද මේ බුදුහාඳුර දේශනා කළේ. ඒ බුදුහාඳුරෝ සියලු කෙලෙසුන්ගෙන් දුර වෙච්ච උත්මෙක් නේද? උන්වහන්සේ විසින්ම නේද මේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්තේ? උන්වහන්සේට අෂ්ටවිද්‍යා හා පසුරුත්තරමලෙන් ධර්මල යුක්ත උත්මෙක් නේද? උන්වහන්සේ ඉතාම සොන්දර ලෙස මේ නිර්වාණ ඥාන ඡේද භූමියට වැඩ කරපු උත්මෙක් නේද? උන්වහන්සේ කාම රූප ආරෝප කියන මේ තුන් ලෝකය මනරින් පසක් කළ උත්මෙක් නේද? අනුත්තර වූ පුරිසදම සාරතී වුණේ යුක්ත සැඩපරස පුද්ගලයන් මේ ධර්මයේ නැමැති ආයුධයෙන් උන්වහන්සේ දමණය කළ උත්මයක් නේද? දෙවියන් මිනිසුන්ට උත්මයන් වහන්සේ කෙනෙක් වුණා නේද බුදුහාමුදුරුවෝ? අතිශය භාග්‍ය සම්පන්න වෙච්ච ඒ අවබෝධ කරගත්තු ධර්ම චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කරපු උත්මයා නේද කියන ගෞරවය ප්‍රසාදය තමගේ සිත තුළ මේ මොහොතේ ඇති වෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ එක පැත්තකින් ධර්මඥානය අනිත් අතින් ශ්‍රද්ධාව කියන මේ කරුණු දෙකම එක විට තමන්ගේ ජීවිතය තුළ ටිකෙන් ටික ඉහළට යනවා. ඉහළට යන්නේ නිතිපතාම තමන් මේ ධර්මාගෙ ඉන්නකොට තමන්ගේ තුළ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. ඒ අතුරෙන් පින්නතුනේ ධර්මයේ තේරුම් ගැනීමත් ඒ තේරුම්ගත් ධර්මය තමගේ ජීවිතය තුළින් භාවිත කිරීමත් නිසා වඩ වඩාත් ශ්‍රද්ධාව තුළ තමන්ගේ හිත පිහිටනවා. ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න තමන්ට දිනපතාම සිහිවෙන වැඩිපුරම සිහිවෙන කාරණා තුන බවට පත් වෙන්නේ. තමන්ට ජීවිතයේ වැඩිපුරම සතුටගෙන දෙන කාරණා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කිරීම. තමන්ට ජීවිතයේ වැඩිපුරම සතුට වෙන කාරණේ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වාකාතෝ ධර්මයේ සිහි කිරීම. උන්වහන්සේ දේශනා කරපු අනිත්‍යතාවය මෙනෙහි කිරීම තමයි ස්කන්ධ පංචකයේ සමුදය වැසිය කිරීම තමයි ඔහුට දිනපතාම දිනෙහිදම සතුට. ඒ වගේම කීර්තනීය තැනක්කාර දිනෙහිදම සතුට තමයි ඒ ධම්ම මාර්ගයේ පියවර තබපු ආර්ය උත්තමයන් වහන්සේලාගේ සංඝරත්නයේ ගුණ තමට නිතිපතාම සිහිවෙන කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව දිනපතාම වැඩි වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි තමන්ටම තමන් ධර්ම මාර්ගයේ ඉදිරි යන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් සලකුණ. අන්න ඒ සලකුණ ඔස්සේ තමන් නිතිපතා ඉදිරියට යන්න උත්සාහ ගනිමු. ඉතින් ඒ ධර්ම ලෝකයට දේශනා කරපු අතිශය කැපවීමක් කිරීමෙන් මහත් වූ පරිත්‍යාගයකින් සසර අනාදිමත් කාලය මේ සඳහා දාන ආදී පාරමිතා ධර්මයෙන් පූර්ණය කළා. මේ ලෝකේ ජනිත වෙලා මේ ධර්ම තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරපු කරුණාවෙහි හා ප්‍රඥාවේ ප්‍රතිමූර්තියක් වුණු ඒ බුදුරජාණන් වහන්සේගේ අපමණ බුදුගුණ සමුදාය උදෙසා අප මේ සෝදානත් කරපු සියලුම පූජා ද්‍රව්‍යයන් පූජා කරමු, පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියං සරණං ගච්ඡාමි. අදේවාසේතුනෝ බන්තේ සම්බං සද්දාය පූජිතං අනුකම්පන්නුපාස පතිගන්හාතු මුන්තම ඉමිනා කුඤ්ඤකම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. පින්නතනේ අද අප මේ මුලින්ම සිදු කෙරේ අද භාවනා සම්භාෂණයේ මුල්ම පියවරයි. සිල් සමාදන් වෙලා අනුශාසනාවට සවන් දීලා සම්බුද්ධ පූජා පවත්ලා අපි මුල් කොටස මෙතනින් නිමාටපත් වෙනවා. දැන් පින්නතට උදෑසන දාන වේල ලැබෙනවා. ඉතින් අද දින අප මේ සිදු කරන කටයුතු ගැන සාරාංශයක් අපි සඳහන් කරන්න කැමතියි. පින්නතුනේ මේ පින්නතුන්ට ওই ලිපි ගොනුවේහි සමන්ට ප්‍රධාන ලිපි දෙකක් ලැබිලා තියෙනවා. කලින් වැඩසටහනට ආපු පින්නතුන්ටත් ලැබිච්ච අත්පත්‍රිකාවම තවදුරටත් අපි දිනු කරලා විශේෂ කරුණු මේ අත්පත්‍රිකා දෙක තුන ඇතුළත් වෙනවා. ඒව තමන්ට ඉඩ ලැබෙන විදිහට පුළුවන් තරම් දුරට හොඳට කියවන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමත විදර්ශනා භාවනා පිළිබඳවත්, ඒ වගේම සතර සතිපට්ඨානය පිළිබඳවත් අප තව දුරටත් කරුණු සාකච්ඡා කරන්නට, ඒ කරුණු ප්‍රායෝගිකව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නටත් උත්සාහ කරනවා. ඉතින් ඒ අතර තමන්ට ලැබිලා තියෙන ওই ආධ්‍යාත්මික දින දර්ශනය කියලා එකක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ කහපාට වගේ පොලයක්. ඒක අපි විනාඩි 10කින් මුලදී පටන් ගත්තු එක විනාඩි 15 ගිහිල්ලා විනාඩි 20 දක්වා ඒක ටිකෙන් ටික දියුණු කරන ක්‍රමයක් කොයන්නේ කහපාට කොලය. පින්නතුනේ ඒව පුළුවන් තරම් කරන්න බලන්න. කරපු ප්‍රමාණය තමයි තමන්ට මේ ඇහෙන දෙයින් ප්‍රතිඵල වඩාත්ම තමන්ට ලැබෙන්නේ. ඉතින් අපි යම් කිසි දෙයක් මෙතන කියලා සාකච්ඡා කළා යනවා විතරක් නෙවෙයි පින්නතුනේ, ඊට වඩා වැඩි දෙයක් ඊළඟ වැඩසටහන දවස් දක්වාම පුහුණු කරන්න දෙයක් ඔබට ඉතුරු කළයි අපි වැඩසටහන අවසන් කරන්නේ. ඒ නිසා ඔබෙන් ප්‍රයෝජන ගන්න ওই විනාඩි 15කට 20කට වඩා භාවනා කරන පින්නතුන් මෙතන ඉන්නවා අපි දන්නවා. බොහෝ පින්නතුන් එහෙම කරන අය. ඒව දිගටම කරන ගන්න ගමන් මේකත් සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. ඒ විතරක් නෙවෙයි තමන් වඩන භාවනාව ටිකෙන් ටික අද විනාඩි 15ක් කරා නම් හෙට තව විනාඩියක් හරි වැඩිපුර කරන්න බලන්න. මේ පත්‍රිකාවේ සඳහන් කරන්නේ තමන් ඉඳගෙන කරන භාවනාව. හැබැයි මේ අමතරව ඔබ වාහනේ යනකොට, ඇවිදිනකොට, ව්‍යායාම කරන්න යනකොට, කෑම වෙනකොට, ඒ හැම තැනදීම ඔබට මේ අමතරව තව භාවනා කරන්න පුළුවන්. මෛත්‍රී භාවනා කරන්න පුළුවන්, බුදුගුණ භාවනා කරන්න පුළුවන්, මරණ සතිය වඩන්න පුළුවන්, ඒවත් අමතරව කරන්න. ඒ අතරේදී වෙනතුනේ තමන් කරන හැම වැඩක්ම සති නිමිත්ත තියාගෙන හිත හිත නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා කියපු ආකාරයට මේ නාසය ආශ්‍රිතව තමන්ගේ හිත තියාගෙන තමන් වැඩ කරන්න උත්සාහ කරන්න. එක වැඩක් තමන් කරද්දී හිත විත්‍රිලා බාහිර එක එක අරමුණු කරා යන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න උත්සාහ කරන්න. තමන් වැඩක් කරනවා නම් ඒ වැඩේ ගැන උපරිම අවධානයෙන් කරන්න. තමන්ට සිතට සිතුවිල්ලක් එනවා නම් ඒ සිතෙන සිතුවිල්ල නොසිතා ඉන්න නෙවෙයි, ඒ සිතෙන සිතුවිල්ල ගැන තමන් අවධානයෙන් ඉන්න. ඔබට දැන් ගෙදර ගැන සිහි වෙන්න පුළුවන්. අවධානයෙන් ඉන්න ගෙදර ගැන සිහි වුණා කියලා ඔබට හෙට පෙරට ගිහලා කරන්න තියෙන දේ ගැන ඔබට මතක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා ඔබ මෙතන ඉඳගෙන ඒක සිහි කරන කෙනෙක් බව ඔබ දැනගෙන ඒක කරන්න. ඒ නිසා ඔබේ සිහිය මුලා වෙන්නේ නැහැ. සිහිය මුලා නොවන විදිහට හැකිතාක් දුරට සති නිමිත්ත තුල හිත තියාගෙන ඉන්න උත්සාහ කරන්න. ඒක තමන්ගේ කය ගැන, ඒ සති නිමිත්ත තමන්ගේ හිත ගැන, සිතන සිතුවිලි ගැන තියාගන්න උත්සාහ කරන්න. ඒකම තමයි ටිකෙන් ටික අපි සතර සතිපට්ඨානෙට යද්දී තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන තමන් තියන්නේ. ඒකම තමයි ටිකෙන් ටික දිනුවෙන්නේ. ඒ සති නිමිත්තේ මෙදගෙන තමයි ටිකෙන් ටික කායන පස්සන වඩනකොට, ආනාපාන සතිය වඩනකොට සතිය අභිමුඛ කරගෙන කියන්නේ පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියලා කියන්නේ මේ සිහිය අභිමුඛ කරගෙන තමයි ඔබ ආනාපාන සතිය කරන්නේ, ඉරියාපතය කරන්නේ, සම්බජඤ්ඤය කරන්නේ, පටික්කුල මනසිකාරය කරන්නේ, ධාතු මනසිකාරය කරන්නේ, නව සීවිතිකේ වඩන්නේ මේ සති නිමිත්තේ මෙදගෙනම තමයි. ඒ සති නිමිත්තම පුහුණු කරන ගමන් තමයි ඔබ තමන්ට වේදනාවක් එනකොට සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් මේ ආදී වේදනාවක් තමන්ට තමන්ගේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය ඔස්සේ තමන්ට ලැබෙනකොට ඒ ගැන අවධානයෙන් ඉන්නේ මේ සති නිමිත්තත් එක්කමයි. ඒ වගේම පින්නතුනේ ඒකත් එක්ක ඉඳගෙනම තමයි ඔබ තමන්ගේ හිතට රාග සිතුවිල්ලක් එනවනම්, දෝෂ සිතුවිල්ලක් එනවනම්, මොහ සිතක් එනවනම් අන්නේ සිතක් තමන් හඳුනාගෙන දැස් වෙන්නට ඕන. සරාගම්මා චිත්තං, වීතරාගම්මා චිත්තං, සදෝසම්මා චිත්තං, වීත දෝසං වා, සමෝහං වා, වීත මොහං ආදී වශයෙන් කියපෝ තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්න. හිත ගැන විතරක් නෙවෙයි ධම්මානුපස්සනාව වඩමින් සිතුවිලි ගැනත් ඔබ අවධානයෙන් ඉන්න. ධම්මානුපස්සනාවත් වැඩනවා. මොකද තමන්ගේ හිතරෙන කාමච්ඡන්ද ආදී නීවරණ ඒව ගැන අවධානයෙන් ඉන්නේ. ස්කන්ධ පංචකය හට ගැනීම ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි සති ධම්ම විද්‍ය ආදී බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒ ගැනත් ඔබ ඉතාම අවධානයෙන් ඉන්නේ. පින්නතුනි මේ තැනැත්තා උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්නට යන මොහොත දක්වාම ඔබට හැමතැනක්ම සක්මන් මළුවක් වෙනවා. ඔබට හැමතැනක්ම භාවනා වඩන ස්ථානයක් වඩපත් වෙනවා. වෙනද බාහිරට ගිහිල්ලා බාහිර අරමුණු තුළ හිත මන් මුලා වෙලා බාහිර දේෙන් සැප හොයන්නට උත්සාහ කරත් මේ තැනැත්තා දැන් එන්නම අභ්‍යන්තරයේ තමන්ගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ආලෝකයක් දල්වාගෙන අන්නේ ආලෝකයේ තුලින් සැප විඳින කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයේ මිනිස්සු බාහිරට ගිහිලා සැප හොයන උත්සාහ කරන සමයක අපි තමන් ඉන්න තැන මිදගෙන අභ්‍යන්තරය තුලින් සතුට හොයන ක්‍රමයකට තමන් හිත හුරු වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ වෙනතුනේ අපි ලෝකේ ඇවිදින්නේ නැහැ කියලා. අපි අමල තාත්තල බලන්න, යුතුයම් කරන්න, රැක ආරක්ෂා සඳහා ඈත ප්‍රදේශවලට, ඈත රටවලට වෙන මහත් දීපයකට අපිට යන්නත් පුළුවන්. නමුත් මේ හැම තැනම යන්නේ තමන් මෙන්න මේ ධර්මයේ නැමැති පහන දල්වාගෙන සතිය තියාගෙන පින්නතුනේ සිහිය සහ නොවන දිනු කිරීම හැම මොහොතකම අඛණ්ඩව යම් කිසි කෙනෙක් කරනවා නම් ඒතනත්තා හැම මොහොතකම ධර්මයේ තුල ඉන්නේ. ඒතනත්තා හැම මොහොතකම දුකෙන් නිදහස් වීමේ මාවතෙහි ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. එනිසා පින්නතුනේ අපේ සදාදරණීය මිතුරා කිසි විදකට අත්හරින්නට එපා. බුදුහාමර දේශනා කර පංච ඉන්ද්‍රියට තියෙන නැකවරණය තමයි හිත. අපේ පංච ඉන්ද්‍රිය අසකරණාසාද ඉන්ද්‍රිය තියෙන්නේ හිත කියන ඉන්ද්‍රිය තියෙන නිසා. ඒ හිතල තියෙන නැකවරණය තමයි හිත නිකන් තිබ්බට හිතන නැකවරණයක් ලැබෙන්නේ. ඒ හිතට සම්මා සතිය අපි එකතු කරන්නට ඕන. හිතන නැකවරණය සිහිය. අන්නේ සිහිය දිනු කරන හැටි තමයි බුදුදහමෙන් නිතරම දේශනා කළේ ඒකායන මාවත විදියට. ඒ නිසා මගේ ආදරණීය සදාදරණීය මිතුරා සම්මා සතිය නැත්තම් සතර සතිපට්ඨානයේ කියන විශ්වාසය හැඟීම හැම මොහොතක් තුළම තමන්ගේ සිතේ තියාගන්න. යම් තාක් මොහොතක තමන් සතර සතිපට්ඨානය තුළ ඉන්නවා නම් පිනතුනේ ඒ මොහොත තුළ තමන් දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒ මොහොත තුළ බාහිර පිටස්තර කෙනෙකුට හෝ දෙයකට තමන්ගේ හිතේ තියෙන සතුට හිතේ තියෙන ලස්සන පැහැර ගන්න බැරි වෙනවා. යම් කිසි වෙලාවක අපි බාහිර අරමුණක් තුළ හිත බැසගෙන නම් ඉන්නේ පින්නතුනි අපි දුක තුලයි ඉන්නේ. ඒ නිසා ඒ දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ ටිකෙන් ටික පින්නතුනි අපි මේ ධර්මයේ තුල ස්ථාපිත වීම. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.